දිවියන් වහන්සේ කොහෙද ඔබ ඉන්නේ දිවියන් වහන්සේ කොහෙද ඔබ ඉන්නේ සසුබලේ කෙළවරේ මහා බලයක් වී කොහෙද ඔබ ඉන්නේ දිවියන් වහන්සේ කොහෙද ඔබ ඉන්නේ දිවියන් වහන්සේ කොහෙද ඔබ ඉන්නේ නීතිය යුද්ධය සාමය මිනිසුන් බිහි කළ මේ දේවල් යුක්තිය නීතිය යුද්ධය සාමය මිනිසුන් බිහි කළ මේ දේවල් කරුණා දයාව වරදට සමාව ඔබ මිනිසුන් හට දුන් දේවල් දිවියන් වහන්සේ කොහෙද ඔබ ඉන්නේ දිවියන් වහන්සේ කොහෙද ඔබ ඉන්නේ බර මොහොතක සික් බිඳි දවසක ඔබ ගැන ඇයි මට සිහි වෙන්නේ දුක් බර මොහොතක සික් බිඳි දවසක ඔබ ගැන ඇයි මට සිහි වෙන්නේ චක්කු සින්දු පතලව ඔබ අදහන අය වෙත ඔබේ කරුණා හිමි වෙන්නේ දෙවියන් වහන්සේ කොහෙද ඔබ ඉන්නේ දිවියන් වහන්සේ කොහෙද ඔබ ඉන්නේ සසුබලේ කෙළවරේ මහා බලයක් වී කොහෙද ඔබ ඉන්නේ දිවියන් වහන්සේ කොහෙද ඔබ ඉන්නේ දිවියන් වහන්සේ කොහෙද ඔබ ඉන්නේ